අපිටින් ආරංචියට හැටියට තොරතුරු දැනගැනීමේ පනත හරහා මෙම අකුලාගත් බයේ හකුලාගත් වගන්ති නැවත අමුණන බව අපට වාර්තා වෙලා තියෙනවා. මේ උදාසීන පිළිවෙතක් අනුගමනය කරන්න එපා. මේ ගල හක්කේ තියාගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම රැස්වීමේදී ජනතුමාට මේක කිව්වම ජනතුමා ගෝවා අපි ඒක වහාම ඉල්ලාස් කරගන්න කියන්නම් කියලා අගමැතිතුමාට.